ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස පුරිමා බින්කවේ කෝටි නපඤ්ඤායති අවිඤ්ඤාය ඉතෝ පුම්බේ අවිඤ්ඤානා හෝසි අත පච්ඡා සම්භවීති ඒව මෙතං බික්ඛවේ බුච්ඡති අත ච පන පඤ්ඤායති ඉදප්පච්ඡයා අවිජ්ජායාති ධර්ම ශ්‍රවණාවිලාසී සදහවත් වාසනාවන්ත පින්තුනි සිරිත් පරිදි සිදු කෙරෙන ධර්ම දේශනාවයි සතිපතා සිදු කෙරෙන ධර්ම දේශනාවයි අදත් මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා සූදානම්ව සිටින ඔබ හැම දෙනාටම සම්බුදු සරණ, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අප ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් අද අප තෝරාගත්තේ අංගුත්තර නිකායේහි දසක නිපාතයේ එන අවිජ්ජා සූත්‍රය. අවිද්‍යා සූත්‍රය කියලා සූත්‍ර කිහිපයක්ම සූත්‍ර පිටකය තුළ විසිරලා තියෙනවා. ඒ අතුරින් අද අපි සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේහි දසක නිපාතයේ තියෙන කරුණු 9ක් සහ 10ක් පිළිබඳව විස්තර කෙරෙන අවිද්‍යාව මුල් කරගත්තු සවිස්තරාත්මක දේශනයක් වන අවිද්‍යා සූත්‍රයයි අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි තියෙන සුවිශේෂී ලක්ෂණ අතුරින් ප්‍රධාන ලක්ෂණ දෙකක් තමයි සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා අපි කියන්නේ. අප මේ අහන ධර්මය සැබෑ ධර්මයක් නම් ඒ අහන ධර්මය සිතෙහි දරාගෙන අපේ ජීවිත තුළින් ක්‍රියාත්මක කරනකොට පින්නතුනි අපේ ජීවිතවලට සාන්දෘෂ්ටික වශයෙන් එහෙමත් නැත්නම් මේ ජීවිතය වශයෙන්ම අපට හි ප්‍රතිඵල දකින්නට පුළුවන්. මේක ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි, අකාලික කියලා තවත් සුවිශේෂී ගුණයක් තියෙනවා. එහි තේරුම තමයි කල් නොයවාම, කල් නොගොසින්ම අපට මෙහි ප්‍රතිඵල අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. ඇතැම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේගෙන් සමහර අය ඇවිල්ලා අහපු ප්‍රශ්නයක් තමයි, බුදුහාමුදුරනේ, ඔබ වහන්සේ මේ දේශනා කරන ධර්මයේ ප්‍රතිඵල ලබන්න බොහෝ කාලයක් ගත වෙනවා. ඉතින් බොහෝ කාලයක් ගත වෙන ධර්මයක් උදෙසා, බොහෝ කාලයකින් ප්‍රතිඵල ලැබෙන ධර්මයක් උදෙසා ඇයි ඔබ වහන්සේ මේ මිනිසුන්ට කෙටි කාලීනව ලබන්න තියෙන ප්‍රතිලාභ තියෙන වැඩ කටයුතු වලින් ඒ අය මුදවලා මේ ධර්ම වෙත යොමු කරන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් කළා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරෝ ඉතාම පැහැදිලිව දේශනා කරපු කාරණයක් තමයි, මම තමයි මේ ලෝකයේට ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දෙයක් දේශනා කරන්නේ කියලා. මොකද අනිත් හැම දෙයකම ප්‍රතිඵල ලබන්න අපට කාලයක් ගත වෙනවා. මේ පින්නතුන් දන්නවා, ඔබ අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ගන්න, ඔබ අධ්‍යාපන සුදුසුකමක් ලබන්න, ඇතැම් විට උපාධියක් ලබන්න අවුරුදු කීයක් ඔබ කැප කරන්නට ඇද්ද? ඔබ ඇතැමිට රැකියාවක් ලබන්න, නිවසක් ගන්න, ඉඩමක් ගන්න, දූදරුවන් ලබන්න, දූදරුවන්ගේ ජීවිතවල සාර්ථකත්වය ලබන්න වසර ගාණක් ඔබ කාලය කැප කළා. මේව තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ජීවිතය කැප කරන කරුණු. ඒ කරුණු අතුරින් පින්නතුනි, ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි අකාලික කියන ගුණය අනුව මේ දහම හරියට අපි අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්නට අවංක උත්සාහයක් දරනවා නම්, සම්මාදිට්ඨියෙහි පිහිටලා අප මේ ධර්මය අපේ ජීවිතය තුළට සම්බන්ධ කරගන්නවා නම්, ලෝකයේ තියෙන අනිත් සියලුම කටයුතු වලින් ලැබෙන ප්‍රයෝජනෙ ලබනට වඩා කලින් ඉක්මනින් සහ වඩාත්ම පහසුවෙන් අපේ මානසික දුක් වලින් දුරවන්නට, මානසික පීඩා අවම කරගන්නට, ඒ වගේම අපි අපේක්ෂා කරන සැබෑ මානසික සුවය වැඩි කරගන්නටත් ඒකායන ප්‍රතිපදාව හැටියට මේ ධර්ම මාර්ගය අපට සඳහන් කරන්න පුළුවන්. එනිසා පින්තුනි, ඔබ අප හුඟක් වාසනාවන්තයි. අප මේ ජීවිතය තුලින් ලැබපු දේවල් අතුරින් වඩාත්ම වටිනාම දේ තමයි සද්ධර්මයක් ශ්‍රවණය කරන්නට ලැබිච්ච අවස්ථාව. පින්තුනි, මේ අවස්ථාව ලෝකේ හැම දිනටම ලැබෙන්නේ නැහැ. මනුෂ්‍යයන් උනාටම ලැබෙන්නේ නැහැ. ඒ මනුෂ්‍යයන් අතරිනුත් ෂණ සම්පත්තිය තියෙන ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලත්වයකින් තොරව විශේෂයෙන්ම තමන්ගේ කන් දෙක හෙන මට්ටමින් ඉඳගෙන හොඳ බුද්ධියක් ඇතුව සිටීම කියන මේ කරුණ තමයි වැදගත්ම කරුණ හැටියට අපි මේ ලෝකේ ලබලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ සද්ධර්මය අහන්නට උවමනාවක් කැමැත්තක් සහිත මානසිකත්වයක අපි ජීවත් වෙනවා. අපේ ආගම් මොනවා වුණත් ඇතැම් විට බෞද්ධයන් විතරක් නෙවෙයි ධර්මය අහන්නේ. ධර්මයේ ප්‍රතිඵල ගන්න බෞද්ධ නොවන අයත්, උපතින් බෞද්ධ නොවන අයත් වර්තමාන ලෝක උත්සාහයක් තියෙනවා. ඉතින් ඒ හැම දිනාම මේ ෂණ සම්පතිය ලැබපු අය. ඉතින් ධර්ම ශ්‍රවණය කරන ඔබ ඊටාම උතුම් භාග්‍ය සම්පන්න මේ අවස්ථාවක් ලැබපු මොහොතෙහි අපේ ජීවිත තුලින් අපි ගන්න උතුම්ම දේ, ප්‍රයෝජනවත්ම දේ තමයි ධර්මයේ සඳහා කරන කැපවීම. ඒකට හේතුව ඒ ධර්ම තුලින් අපට සැබෑ විමුක්තිය, සැබෑ නිවීමක්, සැබෑ සැනසීමක් ලැබෙන නිසා. ඒ නිසා පින්තුනි, අපේ ජීවිතයේ දෙනදා අපි කුමන කටයුතු සිදු කළාද, ඒ කටයුතු වලටත් අපි අවස්ථාව ලබා දෙන අතරින් අපේ ජීවිතයේ ප්‍රධානම කරුණක් වන්නට ඕන ධර්ම ශ්‍රවණය කිරීම සහ ඒ අහන ධර්මය නුවණින් මෙනෙහි කිරීමත්, ඒ වගේම මේ ධර්මානුව තමන්ගේ සිහිය සහ නුවණ දියුණු කිරීමත් කියන මේ කරුණ. අප අපේ කන් දෙකෙන් අපේ දෙසවනින් ලබන වටිනාම දේ තමයි, උතුම්ම දේ තමයි ධර්ම ශ්‍රවණය කරන්ට අපේ දෙසවන් යොමු කිරීම. අනුත්තරිය සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙහි තියෙන වැදගත්කම පිළිබඳව. අපි කන් දෙකෙන් ගන්න ඉහළම ප්‍රයෝජනය අපේ දෙසවන් වලින් ගන්න උතුම්ම ප්‍රයෝජනය තමයි මේ ධර්මය අහන්නට අපේ දෙසවන් යොමු කිරීම. අපේ කන් දෙක ලස්සන වන්නේ මේ ධර්මය ඇහුවතින්. ඒ ධර්මය තමයි අපට සැබෑ සැනසීම දෙන දහම. ඒ දහම අපි ලැබුවේ සසර හුඟක් පින් කළා, හුඟක් ප්‍රාර්ථනා කරලා, හුඟක් කුසල දහම් කරලා, හුඟක් සත්පුරුසාස්ත්‍රයෙන් ලැබිච්ච වාසනා ගුණයක් හැටියටයි අප මේ දහම අද ලබන්නේ. ඉතින් ඒ දහම ලෝකයට අනාවරණය කරන්නට බුදුරජාණන් වහන්සේ සාරාංශ කල්පලක්ෂයක් පුරා පෙරම් පුරමින් දාන ආදී පාරමිතා ධර්ම, උපපාරමිතා ධර්ම, පරමර්ථ පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා as is must දන් දීලා ලොකු කැපවීමක් කළා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස රහතන් වහන්සේලාගේ පටන් අතීතයේ වැඩ සිටිය උතුම් සාමින් වහන්සේලා මේ දහම වසර 2600කට අධික කාලයක් පරපුරෙන් පරපුරට රැක ගන්නට ලොකු පරිශ්‍රමයක්, කැපකිරීමක් දරලා තියෙනවා. අද අපට මේ දහම ලැබුණේ ඒ ස්වාමින් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කරපු කැපවීමේ ප්‍රතිඵලයක් හැටියට. පින්නතුනි, අද මේ දහම ලැබපු අප හුඟක් වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ කැපවීමත් ස්වාමින් වහන්සේලාගේ කැපවීමත් කියන මේ දෙකේම එකතු වෙන තමයි අද අපට මේ දහම ලැබුණේ. ඒ නිසා ඒ බුදුහාමුදුරන්ට, ඒ ආර්ය මහ සංඝරත්නයට, ඒ සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාට අප කරන ලොකුම ගෞරවය, ලොකුම සැලකිල්ල, ලොකුම ප්‍රත්‍යුපකාරය තමයි මේ දහම ශක්ති ප්‍රමාණෙන් අපේ ජීවිතය තුලින් අසා දැනගෙන ඒ අහන දහම් හැකිතාක් අපේ ජීවිතවලට සම්බන්ධ කර ගැනීමත්, ඒ සම්බන්ධ කරගන්න ධර්මය තුලින් අප සමීප වැසුරු කරන ඇට ආදර්ශවත් විදියට ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කිරීමත්, ඒ වගේම අපේ දූ දරුවන්ට, අපේ ඥාතීන්ට, අපේ හිතවතුන්ට මේ දහම අහන්නට අවස්ථාව ලබා දීමත්, ඒ අහපු දහම අනාගත පරපුර වෙනුවෙන් යම්කිසි දුරක් ගෙන යන්නට අපේ යම්කිසි පරිශ්‍රමයක් දැරීමත් අප මේ ශාසනයට කරන, මේ ධර්මයට කරන ගෞරවයක් වෙනවා. බුදුහාමුදුරුවෝ වැදගත් කාරණයක් ධර්මයේ තුලින් දේශනා කළා, ඔබ මේ ශාසනයෙහි අවසාන පුද්ගලයා වන්න එපා කියලා. ඔබ මේ ශාසනයෙහි අවසාන පුද්ගලයා වන්න එපා කියලා කියන්නේ අපේ ජීවිතය තුලින් මේ ධර්ම වෙනසිය යන්නට අපි අවස්ථාව දෙන්නට හොඳ නැහැ. අතීත සංඝරත්නයෙහි බුදුරජාණන් වහන්සේගේ පරිශ්‍රමයේ කැපවීම මත ලැබුණු මේ ධර්ම අපේ ජීවිතයටත් ආලෝකයක් කරගනිමින් අනාගත පරපුරටත් මේ ධර්ම ඒ අය අතුරට පත්කරන්ට, අනාගත පරපුරට මේ ධර්ම උරුම කළ දෙන්නට අපට ලොකු වගකීමක්, ලොකු යුතුකමක් තියෙනවා. එනිසා පින්නතුනි, අපත් අප අපේ ජීවිත තුලින් මේ ධර්ම පිළිපදින ගමන් අනාගත පරපුර වෙනුවෙන් මේ ධර්ම සුරක්ෂිත කරන්නට, අපේ අනාගත පරපුරට මේ ධර්ම දායාද කරන්නට අපට දරන්න පුළුවන් උපරිම ශක්තිය, උපරිම කාලය, උපරිම ශ්‍රමය, උපරිම ධනය අප කැප කළ යුතුයි. ඒකත් පින්නතුනේ මේ ධර්මයට අප කරන උපකාරයක් වෙනවා. ඉතින් ඒ කරුණොත් මතකේ තබා ගන්න ගමන් අද අප මේ සාකච්ඡා කරන අංගුතර නිකායේහි දසක නිපාතේ ඇතුළත් වන අවිද්‍යා සූත්‍රය මෙතෙන් පටන් අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ සෑම දහම් පදයකින්ම අපට උන්වහන්සේ ලබා දෙනට උත්සාහ කරන්නේ ප්‍රඥාව, නුවණ. උන්වහන්සේගේ සෑම දහම් පදයකින්ම අපට අවබෝධය ලබාගෙත් දෙන්නේ අවිද්‍යාව දුරු කරන්න, මෝහය දුරු කරන්න, නොදැනීම දුරු කරන්නයි උන්වහන්සේ අපට ධර්ම දේශනා කරන්නේ. එනිසා පින්නතුනි, බුදුහාමුදුරුවෝ නිතරම මේ අවිද්‍යාවේ ස්වභාවය මොකද්ද කියන එකත්, අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද කියන එකත්, ප්‍රඥාව ලබා ගන්නෙ කොහොමද කියන එකත් පිළිබඳව මුළු ධර්මයේ පුරාම විස්තර කළ තියෙනවා. උන්වහන්සේගේ සෑම දහම් පදයකම විස්තර වන්නේ මේ අවිද්‍යාවේ ස්වභාවයත්, අවිද්‍යාව දුරු කරන ස්වභාවයන්. අවිද්‍යාව තමයි පින්නතුනි අපේ මනසෙහි තියෙන අකුසල දහම් අතුරින්, මලයන් අතුරින්, නැත්තම් අපේ සිත අපිරිසුදු කරන දේවල් අතුරින් ප්‍රබලම දේ හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ අවිද්‍යාව. අවිද්‍යාව කියන එකේ සරල තේරුම තමයි නොදැනීම කියන එක. මේක සාමාන්‍ය නොදැනීමක් නෙවෙයි පින්නතුනි. මේ අවිද්‍යාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම කර්මය පිළිබඳව තියෙන නොදැනීමත්, ඒ වගේම දුක ඇතිවීම හා නැතිවීම පිළිබඳව තියෙන මේ හේතුඵල ධම පටිච්චසමුප්පාදය පිළිබඳව තියෙන නොදැනීමත් තමයි අවිද්‍යාව වශයෙන් සඳහන් කරන්නේ. ඒ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවා ගැනීමයි බුදුහාමුදුරන්ගේ ප්‍රධාන අභිලාෂය වුණෙත්, ඒ වගේම උන්වහන්සේ ධර්ම දේශනා කිරීමෙන් ශ්‍රාවකයන්ගෙන් අපේක්ෂා කළෙත් ඒ කරුණමයි. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන පළමුවෙන්ම ලෝකයට ධර්ම දේශනා කරන අවස්ථාවේදී උන්වහන්සේ පැහැදිලි කරනවා ආලෝකෝ උදපාදි කියන කාරණය. ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි කියලා ධම්මචක්ක සූත්‍රයේ ආරම්භයේදීම පස්සක මහණුතුන් උන්වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ ඥානය ලැබුණා, විද්‍යාව ලැබුවා, ආලෝකය ලැබුවා, ප්‍රඥාව ලැබුවා කියන කාරණය. මෙන්න මේකෙන් උන්වහන්සේගේ අවිද්‍යාවේ දුරුවීමත්, විද්‍යාවේ පහළවීමත් පිළිබඳව උන්වහන්සේ මුලින්ම අපට අනාවරණය කරනවා. ඒ වගේම බුදුහාඳුර දේශනා කරනවා යම් කිසි තැනක ඉපදීන් අතුරෙන් ඉස්මතු වීම දේවල් අතුරෙන් විද්‍යා උප්පත සංසෙට්ටා විද්‍යාව පහළ වීම තමයි ලෝකයේ තියෙන උතුම්ම පහළ වීම උතුම්ම නැගී සිටීම. ඒ වගේම අවිද්‍යා නිපදතං වරෝ අවිද්‍යාවෙහි දුරු වීම අවිද්‍යාව පහළට යෑම අවිද්‍යාව නැතිවීම තමයි ලෝකයේ තියෙන කෙනෙකුට තියෙන ලොකුම යහපත කියලා. පින්තුනි ඒකට හේතුව තමයි අපේ යන්ත ප්‍රමාණයට අවිද්‍යාවෙන් දුරු වුණානම් ඒ කියන්නේ හේතුඵල ධහම නොදැනීම පිළිබඳව තියෙන අනවබෝධය යම්තාක් අපේ සිතින් දුරු වෙලා කර්මයේ පිළිබඳවත් හේතුඵල ධහම පිළිබඳවත් දුක ඇතිවීම නැතිවීම පිළිබඳවත් යම්තාක් අපේ ජීවිතේට අවබෝධය ලැබුණනම් ඒ ලැබිච්ච ප්‍රමාණයට අපේ දුකේ නිදහස් වීමේ වැඩපිළිවෙල අපි යෙදෙනවා. දුකෙන් නිදහස් වීමෙහි වැඩපිළිවෙලෙහි ඉදිරියට ගමන් කරනවා. ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදියට අපේ ජීවිතයට මේ කරුණු ප්‍රගුණ කරපු ප්‍රමාණයට ජීවිතය තුලින් දුක දුරු වෙනවා. මානසික සුවය, සතුට, සැනසීම වැඩි දියුණු වෙනවා. මේක තමයි පින්නතුනි අපට අපේ ජීවිතය තුලින් ලැබෙන ලොකුම ප්‍රතිලාභය, ලොකුම වාසිය, ලොකුම යහපත. මෙවැනි බුද්ධෝත්පාද කාලයක බුද්ධිමත් මනුෂ්‍යයන් වශයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් සහිතව ඉපදිච්ච සත්‍යයන් හැටියට අප ජීවිතය තුලින් ලබා ගන්නා වූ ලොකුම ප්‍රතිඵලය තමයි අවිද්‍යාව දුරු වෙන විදියට ධර්ම දේශනා අහලා ඒ ධර්ම දේශනා නුවණින් මෙනෙහි කරලා සිහිය නුවණ දිනු කරගෙන හැකිතාක් දුරට විද්‍යාව උපදවා ගැනීම. මේක තමයි අපේ ජීවිතයේ ප්‍රධාන ජීවිත පරමාර්ථය, ප්‍රධාන ජීවිත අභිලාෂය විය යුත්තේ. පින්නතුනි අවිද්‍යාව කියන කාරණය බුදුදහම තුළ විවිධ වචන වලින් සඳහන් කරලා තියෙනවා. මේක ඇතැම් තැනක අන්ධකාරය කියලා සඳහන් කරලා තියෙනවා. සමහර තැනක මේක මිච්ඡා දිට්ඨිය කියලා නැත්නම් මිත්‍යා දෘෂ්ටිය කියලා මේක සඳහන් වෙනවා. අනිත් පැත්තට පින්නතුනි ඒ අවිද්‍යාව දුරු කිරීම නම් වූ විද්‍යාව ආලෝකයේ වශයෙන් ප්‍රඥා වශයෙන් සම්මාදිට්ඨිය වශයෙන් ඥානයේ වශයෙන් හඳුනවා තියෙනවා. වරක් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සංයුත නිකායේ අන්ධකාර සූත්‍රයේ දැක්වෙනවා. සංයුත නිකායේ සච්ච සංයුත්තේහි අන්ධකාර කියන සූත්‍රයේදී බුදුහාඳුර විශේෂ කරුණක් දේශනා කරනවා. පින්නතුනි මේ ලෝකයේ තියෙනවා මේ විශ්වයේ තියෙනවා සමහර ස්ථාන සමහර ග්‍රහලෝක ඒවට කියනවා අන්තරීක්ෂ නිරය කියලා. අන්තරීක්ෂ කියලා කියන්නේ සූර්යාලෝකයේ නොවැටෙන ඇතැම් විට ග්‍රහලෝක දෙකකට මැදි වෙලා තියෙන සමහර ග්‍රහලෝක මේ විශ්වයේ තියෙනවා. සමහර ස්ථාන මේ විශ්වයේ තියෙනවා. අන්නේ අන්තරීක්ෂ කියන ස්ථානවලට පින්නතුනි ආලෝකයක් ලැබෙන්නේ නැහැ. හිරුසඳු ආලෝකය ලැබෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අන්ධකාරයේ තමයි ඉන්නේ. ධර්මයේ සඳහන් වෙන අන්තරීක්ෂ නිරය කියන කාරණේකුත් සමහර සත්වයන් ජීවත් වෙනවා පින්නතුනි මෙවැනි අන්ධකාර නිරයන්හි. ඇතැම් විට විද්‍යාඥයන් සඳහන් කරනවා ආලෝකේ නැත්නම් සූර්යාලෝකේ නැත්නම් සත්වෝ නැහැ කියලා. නමුත් පින්නතුනි විද්‍යාඥයන්ගේ උපකරණ වලට අහු නොවන පැත්තක් බුදුහාඳුරන් නුවණින් දැකලා තියෙනවා. සාමාන්‍ය භෞතික දේවල් පරිහරණය කරමින් ඉන්න සත්වයන් විතරයි සාමාන්‍ය විද්‍යාඥයන්ට අහු වෙන්නේ. නමුත් පින්නතුනි ඊට වඩා සියුම් ආහාර අනුභව කරන සත්වයන් මේ විශ්වයේ විවිධ තැන්වල වාසය කරනවා. මෙන්න මෙවැනි අන්ධකාර තියෙන තැන්වලට කියනවා අන්තරීක්ෂ කියලා. අන්න ඒ අන්තරීක්ෂ කියන ස්ථානයේ පින්නතුනි අතිශයින්ම අන්ධකාර ස්ථානයක්. කිසිදු ආලෝකයක් නොමැති ස්ථානයක්. බුදුරජාණන් වහන්සේගෙන් වරක් බුදුහාමුදුර මෙන්න මේ අන්තරීක්ෂයන් ගැන විස්තර කරන අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා අහනවා බුදුහාඳුරන්ගෙන්, බුදුහාඳුරනේ මීටත් වඩා අන්ධකාරය තියෙන තැනක් ලෝකේ තියෙනවද කියලා. දැන් සාමාන්‍ය භෞතික වශයෙන් මේක තමයි තියෙන උපරිම අන්ධකාරය තියෙන ස්ථාන. බුදුහාඳුරන්ගෙන් අහනවා මේ ස්වාමීන් වහන්සේලා මේ විස්තරය කරපු අවස්ථාවේදී, ස්වාමීනි මේ අන්තරීක්ෂ කියන ස්ථාන වලටත් වඩා අන්ධකාරය තියෙන තැනක් ස්වභාවයක් මේ ලෝකේ තියෙනවද කියලා. බුදුහාමුදුරෝ මේ අන්ධකාර සූත්‍රයේදී සඳහන් කරනවා මහණෙනි ඔව් එවැනි ස්වභාවයක් තියෙනවා. මොකක්ද ඒ ස්වභාවය? යම්කිසි කෙනෙක් දුක මොකක්ද කියලා දන්නේ නැත්නම්, දුකේ ඇතිවීම මොකක්ද කියලා දන්නේ නැත්නම්, දුක නැතිවීම කොමක්ද කියලා දන්නේ නැත්නම්, දුක නැතිවීමේ මාර්ගය මොකක්ද කියලා දන්නේ නැත්නම්, ඒ තැනැත්තා අර අන්තරීක්ෂ කියන ස්ථානයේ තියෙන අන්ධකාරයටත් වඩා අන්ධකාරයක ලෝකයේ තුල ජීවත් වෙන්නේ කියලා. ඇතැම් විට ලෝකේ හුඟක් ප්‍රසිද්ධ වෙලා හුඟක් බැබලීමෙන් ඉන්න සාමාන්‍ය ලෝකේ විවහාර කරන විදියට හොඳ ආලෝකයන් ලැබපු විදුලි බලය, විදුලි ආලෝකය වගේ යම්කිසි ආලෝකයන් ලැබපු පුද්ගලයන් මේ ලෝකේ ඉන්නවා. නමුත් බුදුදහමේ සඳහන් වෙන්නේ එවැනි ආලෝකයකින් බැබලීමකින් විදුලි එළි මැද බැබලෙමින් ඉන්න කෙනෙක් වුණත්, එතනත්තා දුක ඇතිවීම නැතිවීම පිළිබඳව මේ හේතුඵල ධහම චතුරාර්ය සත්‍ය කිසියම් කෙනෙක් නොදකිනවා නම්, දන්නේ නැත්නම්, එතනත්තා ලෝක සම්මත විවහාරය අනුව කොයිතරම් ආලෝකයකින් හිටියත් භෞතික වශයෙන්, එතනත්තා ආධ්‍යාත්මික වශයෙන් ඉන්නේ ඉතාමත් අන්ධකාරයක කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ අනුව පින්නතුනි අපට පේනවා බුදුදහම තුලින් යම්කිසි කෙනෙක් මෙන්න මේ ආලෝකය ලබන ක්‍රමය දැනගත්තා නම්, ඒ තැනැත්තා මේ ලෝකයේ වශයෙන් කොයිතරම් අන්ධකාරයක තැනක හිටියත්, ඒ තැනැත්තා ඇතැමිට උපතින් අන්ධකාරයෙන් දෙසවන් දැස අන්ධ කෙනෙක් වුණත්, ඒ තැනැත්තා ඇතැමිට අන්තරීක්ෂක ස්ථානයක හිටියත්, ඒ තැනැත්තා චතුරාර්ය සත්‍ය දන්නවා නම්, එතනත්තා දුක ඇතිවීම නැතිවීම පිළිබඳව සිද්ධාන්තයෙන් යුක්ත අනිත්‍යතාවය සඳහන් වන පටිච්චසමුප්පාදය ගැන, හේතුඵල ධම ගැන එතනත්තාට අවබෝධයක් නුවණක් තියෙනවා නම්, පින්නතුනේ මතක තියාගන්න හොඳට, එතනත්තා ඉන්නේ ඊතාම ප්‍රභාවත් ප්‍රභාස්වර ආලෝකයකයි එතනත්තා ඉන්නේ කියන එක. මේකයි අන්ධකාර සූත්‍රයෙන් සඳහන් වන්නේ. අද අප සාකච්ඡා කරන අංගුත්තර නිකායෙහි දසක නිපාතේ දැක්වෙන අවිද්‍යා සූත්‍රයෙන් සඳහන් වෙනවා, බුදුහාඳුර මුලින්ම දේශනා කරන පුරිමා භික්ඛවේ කෝටේ නපාඤ්ඤායති අවිද්‍යාය. ඊතෝ පුබ්බේ අවිද්‍යා නාහෝසි අත පච්චා සම්භවේති. ඒව මේ තම් භික්ඛවේ බුච්චති අතච පන පඤ්ඤායති ඉදා පච්චයා අවිද්‍යායාති කියලා. මේක තේරුම තමයි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, මහණෙනි මෙන්න මේන් පෙර මීට පෙර අවිද්‍යාව තිබුණේ නැහැ, මෙන්න මේන් පස්සේ අවිද්‍යාව පහළුණේ කියලා අපේ අතීත ජීවිත ගැන ආපස්සට යම් කිසි කෙනෙක් හොයාගෙන ගියොතින් අවිද්‍යාව පටන්ගත්තු තැනක් සාමාන්‍ය ලෝකයට පනවන්න බෑ කියලා, සාමාන්‍ය ලෝකයට මේක ප්‍රකාශ කරන්න බෑ කියන එකයි උන්වහන්සේ දේශනා කරන්නේ. පින්නතුනි මෙතන ඊටාම වැදගත් කාරණයක් දේශනා කරනවා, නපඤ්ඤායති කියන කාරණය. බුදුහාමුදුරුවෝ කියන්නේ පණවන්න බෑ කියන එකයි. බුදුහාමුදුරුවෝ පේන්නේ නෑ කියලා නෑ, උන්වහන්සේට පේන්නේ නෑ, උන්වහන්සේ දන්නේ නෑ කියලා නෙවෙයි මේ කියන්නේ. සාමාන්‍ය පෘථග්ජන ලෝකෙට විතරක් නෙවෙයි, ඇතැම් විට මාර්ගඵල ලැබපු කෙනෙකුටවත් මේ අවිද්‍යාව තුලින් ආපස්සට ගිහිල්ලා අපේ එක එක පුද්ගලයාගේ ජීවිත ආරම්භ වෙච්ච මුල් අවස්ථාව සඳහන් කිරීම පින්නතුනි බුදුහාඳුර හැර වෙනත් කිසිදු කෙනෙකුගේ බුද්ධියට විශේෂ ගෝචර වෙන දෙයක් නෙවෙයි. ඒ නිසායි බුදුහාඳුර මේ කාරණය දේශනා කරන්නේ. ඊට හේතුව තමයි අපේ අතීතාත්ම භාවයන් අවිද්‍යාව තුලින් හටගෙන අපි ආරම්භ වෙච්ච මේ ගමන් මග අතිශය දීර්ඝ කාලයක අපි මේ සසරෙන ගමනකුයි ගත කරන්නේ. බුදුරජාණන් වහන්සේට මේක විශේෂ වෙන දෙයක්, නමුත් අනිශ්‍රාවකයන්ට විශේෂ ගෝචර වෙන දෙයක් නෙවෙයි. මේ නිසා තමයි බුදුහාමුදුරුවරක් අර සින්සපා වනයේ මැදින් ගමන් කරන අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කළේ, භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අතුරින් උන්වහන්සේ ලෝකෙට දේශනා කළේ ඉතාම ස්වල්පයයි කියලා. ඇට්ටේරිය වනයේහි පුරා වැටී තිබෙන කොළ වලින් පත්‍රයන්ගෙන් ස්වල්පයක් අතර අරගත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ උන්වහන්සේගේ අතරගත්තු කොළ ටික වගේ ඊටාම සල්පියයි ලෝකෙට දේශනා කළේ, ලෝකෙට දේශනා නොකරපු ප්‍රමාණය ඒ මහා ඇක්ටේරිය වනයේහි සින්සපා වනයේහි වැටිලා තියෙන බිම වැටිලා තියෙන කොළ වගේ විශාල ප්‍රමාණයක් උන්වහන්සේ ලෝකෙට දේශනා කළේ නැහැ කියලා. නමුත් අනිත් පැත්තෙන් උන්වහන්සේ මහා පරිණාන සූත්‍රයේදී දේශනා කරනවා, මගේ ළඟ ගුරු මුෂ්ටි ආචාර්ය මුට්ටි නැති කියලා. උන්වහන්සේගේ ළඟ ගුරු මුෂ්ටි නැ කිසිම දෙයක් ඉතුරු නොකර දේශනා කරාය කියලා. මෙන්න මේ කරුණු දෙක ඊටම වැදගත්. එක තැනකදී උන්වහන්සේ දේශනා කරනවා මම ඊටම සල්පය දේශනා කළේ කියලා. ඒ වගේම තවත් තැනක දේශනා කරනවා මගේ ළඟ කිසියම් ගුරු මුෂ්ටියක් අතේ සංගවගත්තු දෙයක් මිටමලවගත්තු දෙයක් නැහැ කියලා. මේ ප්‍රකාශ දෙකම ඊටම වැදගත්. උන්වහන්සේ ආර මුලින් සින්සපා වනයේදී දේශනා කළේ උන්වහන්සේ ලෝකයට අවශ්‍ය දේ විතරයි දේශනා කළේ සල්පයක් කියලා. අනිත් දේ තමයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට, නිර්වාණ අවබෝධය ලබන්නට, මෝක්ෂ මාර්ගය, විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගන්නට ලෝකයට යමක් දේශනා කළ යුතු නම්, කළ හැකි නම්, ඒ සියල්ලක්ම කිසිඳු දෙයක් සංගවා නොගෙන උන්වහන්සේ සියල්ලක්ම ලෝකයට දේශනා කළා. ඒ නිසා මෙන්න මේ දෙපැත්ත ගැනම අපි නුවණින් බුද්ධිමත්ව කල්පනා කර බල යුතුයි. මෙතෙන්දී බුදුහාමුදුරු කියන්නේ අපේ අතීත ජීවිතවල අවිද්‍යාව පටන්ගත්තු ස්ථානය ලෝකයට පනවන්න බෑ, ලෝකයට ප්‍රකාශ කරන්න බෑ කියන කාරණය. ලෝකයට පනවන්න බෑ කියන කාරණයෙන් උන්වහන්සේ දැනගෙන හිටියේ නෑ කියන එක නෙවෙයි මේ කියන්නේ. උන්වහන්සේ අවබෝධ කර නොගෙන හිටියා කියන කාරණාවම නෙවෙයි මෙතන මේ කියන්නේ. ලෝකයට දේශනා කරන්නේ නෑ කියන කාරණේ විතරයි. නමුත් උන්වහන්සේ මෙතෙන්දී ඊටහම වැදගත් කාරණයක් දේශනා කරනවා. අතච්චපන පඤ්ඤායති ඉදපච්චය අවිජ්ජාති. ලෝකයේ ආරම්භ වෙච්ච තැන සත්වයාගේ ආරම්භය, අවිද්‍යාවෙහි ආරම්භය, සමාරම්භක ස්ථානය උන්වහන්සේ නොපෙනුවත් උන්වහන්සේට පණවන්න පුළුවන් දෙයක් තියෙනවා. ලෝකයට දේශනා කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ලෝකයට අවබෝධ කරගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි ඒ කුමක්ද? මෙන්න මේ හේතුඵල ධම කියන කාරණය. මේ කාරණයෙන් මෙය හටගත්තා කියන කාරණය. නැත්තම් පටිච්ච සමුප්පාදය මත පිහිටලා පටිච්ච සමුප්පාදය ඔස්සේ බුදුහාඳුරන්ට මේක ලෝකෙට දේශනා කරන්න පුළුවන්. සාමාන්‍ය ආකාරයට පුද්ගලයාගේ අතීතාත්ම භාවයන් ගිහිල්ලා අවිද්‍යාවේ පටන් මුලින් හටගෙන මෙතන දක්වා කියන්න බැරි වුණාට, ඒක ලෝකයට අවබෝධ කරවන්න බැරි වුණාට උන්වහන්සේට අවබෝධ කරවන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි මේ හේතුඵල ධම මත ඉඳගෙන කොහොමද මේ කෙලෙස් මතින් විශේෂයෙන් අවිද්‍යාව මුල් කරගෙන සත්‍යයා මේ සසර ගමන යන්නේ කියන කාරණය, සසර කෙලෙස් ඇතුනේ කොහොමද කියන මෙන්න මේ පටිච්චසමුප්පාදය තුලින් සත්‍යය විග්‍රහ කිරීමට උන්වහන්සේට පුළුවන් කියන කාරණය, උන්වහන්සේට අවබෝධය ලෝකෙට ලබා දෙන්නට පුළුවන් කියන කාරණයයි මෙතෙන්දී බුදුහාමුදුරුව සඳහන් කරන්නේ. එනිසා පින්නතුනේ, ඔබ ඊටමත් කල්පනාවෙන් ඊටමත් නොනින් මේ කියන කරුණු ටික හොඳින් අසා දැනගන්න. මෙතෙන්දී බුදුහාමුදුරුව සඳහන් කරනවා අවිද්‍යාව හටගත්තු හැටි උන්වහන්සේ පටිච්චසමුප්පාදය මත ඉඳගෙන හේතුඵල ධම තුල ඉඳගෙන උන්වහන්සේ කරුණු විස්තර කරනවා. බුදුහාමුදුරුව දේශනා කරනවා මේ හිතෙහි මනසේ අවිද්‍යාව නොදැනීම නැත්තම් සසර දිගින් දිගටම යන්නට හේතු වෙන මානසික ස්වභාවය හටගත්තේ කුමක්ද කියන කාරණය උන්වහන්සේ මේ සූත්‍රයෙන් ඉතාමත් පැහැදිලිව අනුපිළිවෙලින් ලෝකයට විස්තර කරනවා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා, තථාගතයන් වහන්සේ දේශනා කරනවා අවිජ්ජං පහං භික්ඛවේ සාහාරං වදාමි නො අනාහාරං. මහණෙනි, මම අවිද්‍යාව ප්‍රත්‍ය සහිත දෙයක් කොටයි දේශනා කරන්නේ. ප්‍රත්‍ය සහිත කියන්නේ ඒකට හේතු සාධක තියෙනවා. ඒක යම්කිසි හේතුවක් මත හටගත්තු දෙයක්. අවිද්‍යාව කියන එක අපි දැන් සාමාන්‍ය පරිසම්පාදයේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියනවා. නමුත් පින්නතුනේ, ඒ අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ අවිද්‍යාව පටන් යන අනුපිළිවෙල ගැන සඳහන් කරනවා. දැන් මේ පින්නතුන් අහලා ඇති ඇතැම් ස්ථානවල බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මජ්ක්‍ධිම නිකායේහි මුලින්ම සඳහන් වන සූත්‍ර අතුරින් සම්මාදිට්ඨි සූත්‍රය දේශනා කරනවා අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා කියලා. අවිද්‍යාවට හේතුව තමයි ආශ්‍රව. ආශ්‍රවවලටත් හේතුවක් තියෙනවා. ආශ්‍රව ඇති වෙන හේතුව තමයි නැවත අවිද්‍යාව කියලා මේ චක්‍රානුකූල ක්‍රමයක් උන්වහන්සේ දේශනා කළා. හැම දෙයකටම යම්කිසි හේතුවක් තියෙනවා. මේ ලෝකයේ තියෙන සංකත දේවල් වලට අනිත්‍යතාවයට ලක්වන දේවල් වල ස්වභාවය තමයි හේතුවක් මත පදනම් වෙලා තියෙන්නේ. එතකොට පින්නතුනේ, බුදුහාමුදුරුවෝ මේ අංගුත්තර නිකාය අපාද සාකච්ඡා කරන දසක නිපාතේ දැක්වෙන අවිද්‍යා සූත්‍රයේදී උන්වහන්සේ විස්තර කරනවා. අවිද්‍යාව ඇති වෙන්න හේතුවක් තියෙන එක නිකන් ඇති වෙච්ච දෙයක් නෙවෙයි. අවිද්‍යාව ඇතිවන්නේ පංච නීවරණ නිසා කියලා. පංච නීවරණ. හිත වසාලන, හිතෙහි පැහැපත් බව, ලස්සන බව වසාලන, හිතට කෙලෙස් ඇතිවන, හිතෙහි විමුක්තිය නිවන වසාලන ධර්මකාරණා කීපයක් අපේ මනසෙහි තැන්පත් වෙලා තියෙනවා. ඒවට නීවරණ කියලා කියනවා. මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ධර්ම තමයි අවිද්‍යාවට ආහාර උනේ, අවිද්‍යාවට ප්‍රත්‍ය උනේ, අවිද්‍යාවට හේතු උනේ කියලා බුදුහාමුදුරුවෝ මෙතෙන්දී ආරම්භයේදීම දේශනා කරනවා. ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් යමක් අපි අරමුණක් ගන්නකොට එයට බැඳී යන ස්වභාවය කාමච්ඡන්දය කියලා කියනවා. ඒ වගේම ඒකට තියෙන ගැටීම අප්‍රිය අරමුණු අයෝනිසෝ මනසිකාරයත් එක්ක එකතුනහම ඒ පිළිඳව ඇතිවන ගැටීම, අමනාපය, ද්වේෂය, විරසක බවට කියනවා ව්‍යාපාදය කියලා. ඒ වගේම තීන මිද්ද කියලා කියනවා සිතේ සහ කයෙහි ඇතිවන අකර්මණ්‍ය අලස ස්වභාවයට. ඒ වගේම උද්දච්ච කුකුච්ච හිතේ ඇතිවන නොසන්සුන් බව. හිත නිතරම එක එක අරමුණු කරා ක්ෂණිකව දුවන ස්වභාවය. ඒ වගේම විචිකිච්ඡා සැකය. ලෝකය ගැන, සසර ගැන, සත්වයා ගැන, මෙලොව පරලොව ගැන හිතෙහි ඇතිවන සැක සහගත බවට කියනවා විචිකිච්ඡා කියලා. මෙන්න මේ නීවරණ හේතුවෙන් තමයි, මෙන්න මේ නීවරණ පදනම් වෙලා තමයි අවිද්‍යාව හටගන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට පින්නොතින හොඳට මතක තියාගන්න, බුදුහාමුදුරුවෝ මේ අවිද්‍යාව මෙතෙන්දි විස්තර කරන්න හේතුඵල ධර්ම මත ඉඳගෙන උන්වහන්සේ දේශනා කරනවා අවිද්‍යාවට හේතුව තමයි මෙන්න මේ කාමච්ඡන්ද ආදී නීවරණ කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා නීවරණ වලට හේතුවක් තියෙනවා, නීවරණත් නිකන් ඇති වෙන්නේ නැහැ. නීවරණ වලට හේතුවක් තියෙනවා. කුමක්ද ඒ නීවරණ වලට තියෙන හේතුව? බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා නීවරණ වලට තියෙන හේතුව තමයි ත්‍රිවිධ දුස්චරිත කියලා. ත්‍රිවිධ දුස්චරිත. කායිකව ඇතිවන, වාචිකව ඇතිවන, මානසිකව ඇතිවන දුසිරිත වැරදි හැසිරීම තමයි, වැරදි හැසිරීමෙන් තමයි අපට මෙන්න මේ පංච නීවරණ හටගන්නේ කියලා. මනස වැරදි විදියට තියාගෙන මනසාචේ පදුට්ටේන බහසතිවා කරෝතිවා කියලා මේ පිනතුන් අහලා තියෙනවනේ ධම්මපදේ. මනස අපිරිසිදු වෙලා මනසෙන් ලෝභ දේශ මොහ සහිතව අපි කයින් යමක් කරනවා නම්, වචනෙන් යමක් කියනවා නම්, සිතින් යමක් හිතනවා නම් මෙන්න මේකටයි පිනතුනි අපි කියන්නේ ත්‍රිවිධ දුස්චරිත කියලා. එතකොට පංච නීවරණ ඇති උනේ මෙන්න මේ හිත අපිරිසිදු වෙලා සිත කය වචනේ කියන තුන් දොරින් කරන අපි ඒවට කියනවා චේතනා කර්ම සහ චෛතසික කර්ම කියලා. මෙන්න මේ කර්ම සිදු කිරීම. ඊළඟට බුදුහාමුදුරුවෝ තවදුරටත් සඳහන් කරනවා මෙන්න මේ කායික දුස්චරිතාදී ත්‍රිවිධ දුස්චරිතයට හේතුවක් තියෙනවා. ඒකත් නිකන් ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ මෙතෙන්දී පැහැදිලි කරනවා ත්‍රිවිධ දුස්චරිතය හටගන්නේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඇසට රූප දකිනකොට යෝනිසෝ මනසිකාරයක් නැතුව, එහෙමත් නැත්නම් අයෝනිසෝ මනසිකාරයෙන් ඒ රූප ශබ්ද ආදී පිළිබඳව ඇලීම හෝ ගැටීම කියන කාරණයට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඉන්ද්‍රියන් සංවර කරගෙන ඉන්න බැරිකම නිසා තමයි මේ ත්‍රිවිධ සුචරිතය අපට හටගන්නේ, ත්‍රිවිධ දුස්චරිතය හටගන්නේ. පින්නතුනි මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවෝ ටිකෙන් ටික මේ අවිද්‍යාවේ පටන් එක එක කරුණ වලට තියෙන හේතු අපට පැහැදිලි කරනවා. පින්නතුන් නැවතත් හොඳට කල්පනා කරගන්න, මතකයේ අලුත් කරගන්න අපි මේ සඳහන් කරපු කරුණු. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කළා මුලින්ම මේ ලෝකයේ සත්‍යයගේ අවිද්‍යාව මෙන්න මේන් පෙර ඇති උනේ නැහැ, මෙන්න මේන් පස්සේ ඇති උනේ කියලා කරුණක් මුලින්ම පනවන්න බෑ. නමුත් උන්වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව හේතුඵල ධර්ම මත ඉඳගෙන ඉදාපච්චේතාව ඉඳගෙන නැත්නම් මේකට කියනවා ආර්ය න්‍යාය කියලා. ආර්ය න්‍යාය තුල ඉඳගෙන විස්තර කරන්න පුළුවන් කාරණයක් කියලා බුදුහාමුදුරුවෝ අපට මෙතෙන්දී පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කරද්දී උන්වහන්සේ දේශනා කරනවා අවිද්‍යාවට හේතුවක් තියෙනවා. අවිද්‍යාවට හේතුව තමයි පංච නීවරණ. පංච නීවරණ නිකන් හටගන්නේ පංච නීවරණ වලට හේතුවක් තියෙනවා. ඒ තමයි ත්‍රිවිධ දුස්සරිත. ත්‍රිවිධ දුස්සරිතත් නිකන් හටගන්නේ නැහැ. ත්‍රිවිධ දුස්සරිත හටගන්නට හේතුව තමයි ඉන්ද්‍රිය සංවරය. ඇසෙහි ඇතිවන සංවරය, කනෙහි ඇතිවන සංවරය ආදී ඇස්සන්නාසාදී ඉන්ද්‍රිය පිළිබඳව ඇතිවන අසංවර භාවය සංවරයක් නොමැතිකම. ඉන්ද්‍රිය අසංවරයට ඊට පස්සේ බුදුහාඳුර හේතුවක් දක්වන ඉන්ද්‍රිය අසංවරයත් නිකන් ඇතිවන දෙයක් නෙවෙයි. ඉන්ද්‍රිය අසංවරය හටගන්නේ අසති අසම්පජඤ්ඤ නිසා කියන කාරණය. අසති කියන්නේ අසිහිය, සතිමත් බව නැතිවීම සහ අසම්පජඤ්ඤ. අසම්පජඤ්ඤ කියන්නේ නුවණ නැතිකම. සිහිය හා නුවණ, සතිමත් බවත් නුවණත් නැත්තම් ප්‍රඥාවත් නැතිකම තමයි මෙන්න මේ ඉන්ද්‍රිය අසංවරයට හේතුව කියලා සඳහන් කළා. ඊළඟට බුදුහාරෝ සඳහන් කරනවා මෙන්න මේ අසති අසම්පජඤ්ඤ කියන කාරණයක් නිකන් හටගන්න දෙයක් නෙවෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ හටගන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා, නුවණින් මෙනෙහි නොකිරීම නිසා. එහෙමත් නැත්නම් දුක ඇති නොවන විදියට සිහි කරන්ට තියෙන අදක්ෂ භාවය. වෙනත් විදියකින් කියනවා නම් යම් කිසි කරුණක් අපේ ජීවිත අධ්‍යක්ීම බවට පත් වෙද්දී ඒ කරුණ පිළිබඳව දුක් ඇති නොවන විදියට තමන්ට හිතන්නට බැරිකම. යම් කිසි අරමුණක් ඇස්කන්න ආසාදී ඉන්ද්‍රිය වලට එනකොට ඒ පිළිබඳව දුක් ඇති වෙන විදියට, දුක් ඇති වෙන විදියට හිතන ස්වභාවයටයි කියන්නේ, කෙලෙස් හට ගන්න විදියට හිතන ක්‍රමයටයි කියන්නේ අයෝනසෝ මානසිකාරය කියලා. පින්නතුනි, බුදුදහම තුල අයෝනසෝ මානසිකාරය කියන එක නිතරම විස්තර කරපු කාරණයක්. සත්‍යයන්ට මෙතරම් අසහනයක්, මානසික පීඩනයක්, දුක්ඛම කටලොක් කියන මේ සියලුම දේවල් හටගත්තේ කෙලෙස් ඇති නොවන විදියට තමන්ට හිතන්න බැරි කම නිසා. නැත්තම් කෙලෙස් වැඩි වෙන විදියට, අකුසල් වැඩි වෙන විදියට තමන්ගේ චින්තන ක්‍රමයයි. ඒ නිසා බුදුහාමුදුරුව සඳහන් කරනවා අයනෝසෝ මනසිකාරිය තරම් පුද්ගලයා දුකටපත් කරන තවත් දෙයක් උන්වහන්සේ දකින්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි, අනිත් පැත්තත් යෝනිසෝ මනසිකාරිය තරම් නැත්තම් නුවණින් මෙනෙහි කිරීම, වෙනත් විදියකින් කියනවා නම් අකුසල් දුරවන විදියට, කුසල් වැඩෙන විදියට සිතන ක්‍රමය, චින්තන විදිය හෙවත් යෝනිසෝ මනසිකාරිය තරම් වටිනා දෙයක් උන්වහන්සේ තවත් දකින්නේ නැහැ කියලා දේශනා කළා. ඒ නිසා පින්නතුනි, අසති අසම්බජඤ්ඤයට හේතුව තමයි අයෝනිසෝ මනසිකාරිය. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අයෝනිසෝ මනසිකාරියත් නිකන් හටගන්න දෙයක් නෙවෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. එය හටගන්නේ කුමක් නිසාද? පින්නතුනි, මෙතෙන්දී තවදුරටත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අශ්‍රද්ධාව නැත්තම් ධර්මයේ පිළිබඳව තියෙන විශ්වාසය, අවබෝධය, පැහැදීම නැතිකම තමයි, නැතිවීමෙන් තමයි මෙන්න මේ අයනසෝ මනසිකාරය හටගන්නේ. හරියට දහමක් ශ්‍රවණය කරලා ඒ දහම තුලින් තමන්ගේ චින්තනය මෙහෙවීමට අවස්ථාවක් නොලැබීමේ ආදීනව විදියටයි. නැත්තම් චතුරාර්ය සත්‍ය පිළිබඳව, හේතුඵල ධම පිළිබඳව, පරිසම්පාදයේ පිළිබඳව, ඇතිවීම නැතිවීම පිළිබඳව, අනිත්‍යතාවය පිළිබඳව මෙන්න මේ ධර්මයේ තියෙන දුක ඇතිවීම නැතිවීම පිළිබඳව තියෙන සවිස්තරාත්මක විස්තරය තමන්ට අසා දැනගෙන ඒ පිළිබඳව ශ්‍රද්ධාව, ගෞරවය, විශ්වාසය, පැහැදීම ඇති කර ගන්නට තමන් අපොහසත් වීමයි නැත්තම් අශ්‍රද්ධාවයි, සැදැහැවත් බව නැතිකමයි මෙතෙන් පටන් තියෙන මේ මුලින් සඳහන් කළ සියලුම කරුණු ඇතිවන්නට මේ දක්වා හේතුනි. එනිසා අශ්‍රද්ධාව නිසායි අයනසෝ මනසිකාරය ඇතිවන්නේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා අශ්‍රද්ධාව ඇතිවන්නේ ශ්‍රද්ධාවක් නොමැති බව කියන මේ කරුණ යම් කිසි කෙනෙකුට ඇතිවන්නේ කුමක් නිසාද? කෙනෙකුට ඇති වෙන්නේ පින්නතුනි අශ්‍රද්ධාව ඇතිවන්නේ අසත් ධර්මයේ ශ්‍රවණය කිරීම. නියම දහමක් අහන්නට අවස්ථාව නොලැබීම, මනස විකෘති කරන, ඒ වගේම දුකෙන් නිදහස් වීමෙන් බැහැරට යන තව තවත් දුක වැඩි වෙන විදිහෙහි කරුණු අහන්නට, අසන්නට, දකින්නට ලැබීම හේතුවෙන් තමයි සිත මුලා කරන, තමන් වඩා වඩා දුකටපත් කරන, සසර ගමන දිගු කරන, මානසික පීඩා වැඩි වෙන විදිහෙහි අනුශාසනා, දේශනා, ඉගැන්වීම් තමන්ගේ දේශවන් වලින් ඇසුව නිසායි, අසද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ ආදීන විදියටයි පින්නතුනි මෙන්න මේ අයුනසෝ මානසිකාරය හටගන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ අශ්‍රද්ධාව හේවත් අපහැදීම ඇතිවන්නට හේතු වෙච්ච අසද්ධර්මයේ ශ්‍රවණය කරන්නට හේතුනේ කුමක්ද කියන කාරණේ දේශනා කළා. මොකද පින්නතුනේකට හේතුව අසද්ධර්ම ශ්‍රවණියත් නිකන් ඇති වෙච්ච දෙයක් නෙවෙයි. බුදුහාමුදුර සඳහන් කරනවා ඒකත් ආහාර සහිත දෙයක්, ඒකත් හේතු මතින් ඇති වෙච්ච දෙයක් කියලා. පින්නතුනි ඒකට කුමක්ද හේතුව? අසද්ධර්ම ශ්‍රවණයට හේතුව මොකද්ද කියලා ඊළඟ කාරණේ දේශනා කළා. බුදුහාමුදුර මෙතින් සඳහන් කරනවා අසද්ධර්ම ශ්‍රවණයට නැත්තම් වැරදි දහම් අහන්නට ලැබීමට හේතුව තමයි අසත් පුරුස ආශ්‍රය කියලා. හරි දහම් මඟක් ප්‍රකාශ නොවන, පැහැදිලි දුකෙන් නිදහස් වෙන මාවත ප්‍රකාශ නොකරන පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබීම තමයි අපේ ජීවිතයේහි අවිද්‍යාව දක්වා යන්නට හේතු වන මේ සියලුම අයහපතට හේතු වෙච්ච කාරණය කියලා සඳහන් කළා. මේක තමයි පින්නතුනි අවිද්‍යාවෙහි මුල හැටියට දේශනා කළේ. හැබැයි මුල වුණාට මේක එකම හේතුව නෙවෙයි, මේක ප්‍රධාන හේතුවක් විදිහට සඳහන් කරනවා. එතකොට පින්නතුනි මෙතෙන් පටන් කියපු කරුණු ටික ආයි මතක් කරගන්න. බුදුහාමුදුරුව සඳහන් කරනවා අවිද්‍යාවට හේතුව මොකක්ද කියලා. අවිද්‍යාව ප්‍රත්‍ය සහිත දෙයක්. අවිද්‍යාව ඇති වුණේ පංච නීවරණ නිසා. පංච නීවරණත් හේතු සහිත දෙයක්, ප්‍රත්‍ය සහිත දෙයක්. පංච නීවරණ ඇති වුණේ ත්‍රිවිධ දුස්චරිතය නිසා. ත්‍රිවිධ දුස්චරිතය ඇති වුණේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඉන්ද්‍රිය අසංවරය ඇති වුණේ අසති අසම්බජඤ්ඤ නිසා. අසති අසම්බජඤ්ඤ ඇති වුණේ අයනසෝ මනසිකාරය නිසා. අයනසෝ මනසිකාරය ඇති වුණේ අශ්‍රද්ධාව නිසා. අශ්‍රද්ධාව ඇති වුණේ අසද්ධර්ම ශ්‍රවණය නිසා. අසද්ධර්ම ශ්‍රවණයට හේතුනේ අසත්පුරුස ආශ්‍රය කියලා. ඒ අනුව පින්නතුනි කල්පනා කරගන්න අසත්පුරුස ආශ්‍රය ජීවිතයට ලැබෙනකොට එයාට ලැබෙන්නේ අසද්ධර්ම ශ්‍රවණය. අසද්ධර්මයක් ශ්‍රවණය කරනකොට එයාට ඇතිවන්නේ අශ්‍රද්ධාව. අශ්‍රද්ධාව ඇති වෙනකොට ඒ පුද්ගලයාට ඇතිවන්නේ අයුනසෝ මනසිකාරය. අයුනසෝ මනසිකාරය ඇති වෙනකොට ඒ තැනැත්තාට අසති අසම්බජඤ්ඤ හටගෙන ඉන්ද්‍රිය අසංවරයටපත් වෙලා ත්‍රිවිධ දුස්චරිතේ සිදුවෙලා කාම ඡන්දාදී නීවරණ නිසා ඒ තැනැත්තා තවදුරටත් අවිද්‍යාවෙහි ඇලී ගැලී සිටිනවා. මෙන්න මේක තමයි පින්නතුනි අපේ සසර යන අවිද්‍යාවෙන් යුක්ත මේ සසර යන ගමනේහි හේතුඵල සිද්ධාන්තය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මෙහෙම දේශනා කළ පින්නතුනි උන්වහන්සේ එතනින් නැවතුනේ නෑ. උන්වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ අසත්පුරුෂ ආශ්‍රය තුලින් හටගන්නා වූ මේ සියලුම වැසණියන් උන්වහන්සේ උපමාවකින් දක්වනවා. යම්කිසි අවස්ථාවක කන්දක් මුදුනේ තියෙන ගල් පර්වතයකට පොද වැස්ස වැහැලා ටිකෙන් ටික ඒ වැස්සෙන් ඇතිවන ජලය එකතු වෙලා කුඩා කුඩා දිය කඩිටි එකතු වෙලා කුඩා දිය පහරවල් ඇති වෙලා ටිකෙන් ටික ඒවා ලොකු ඇලදොල ගංගා බවට පත් වෙලා ක්‍රමයෙන් ගංගා මුහුද කරා යනවා වගේ අසද්ධර්මයේ නැමැති අර කන්ද මුදුනට වහින අසත්පුරුෂ වැස්ස නැමැති වැස්සෙන් අවිද්‍යාව නැමැති සාගරය කරා මේ පුද්ගලයන් ගමන් කරනවා කියන කාරණය උන්වහන්සේ උපමාවකින් දේශනා කළා. බුදුහාමුදුරුවෝ පින්නතුනි ලෝකයේ අයහපත සිදුවන කරුණු විතරක් නෙවෙයි උන්වහන්සේ දේශනා කළේ. ඒ අයහපතින් මිදලා කුසලයට, යහපතට, සුගතියට, විමුක්තියට, සැනසීමට, නිවීමට පත්වන මාවතත් උන්වහන්සේ පැහැදිලිවම අපට දේශනා කළා. උන්වහන්සේ ඊළඟට විස්තර කරනවා අවිද්‍යාවට විරුද්ධව තියෙන නැත්තම් අවිද්‍යාව දුරු කිරීමට හේතු වන විද්‍යා විමුක්තිය නැත්තම් නුවණ පහළ වීමත් ඒ පහළ වෙච්ච නුවණ හේතුයෙන් විමුක්තියටපත් වීමත් කියන කරුණ විස්තර වෙනවා විද්‍යා විමුක්තිය කියලා. විද්‍යා විමුක්තිය ඇති වෙන හැටිත් උන්වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ අවිද්‍යා සූත්‍රයේදීම. බුදුහාඳුර සඳහන් කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරන ශ්‍රාවකයෙකුගේ බුද්ධිමත් ශ්‍රාවකයෙකුගේ ප්‍රධාන ජීවිත අභිලාෂයේ වියුත්තේ මේ දුකෙන් නිදහස් වීම, විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. බුදුහාඳුර සඳහන් කරනවා මේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම එක විට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පැහැදිලි ගමන් මගක, පැහැදිලිවම ප්‍රතිපත්ති මාලාවක උපරිම ප්‍රතිඵලයක් හැටියටයි උන්වහන්සේ දේශනා කරන්නේ. එනිසා විද්‍යා විමුක්තිය ලබා ගන්න නම් දුකෙන් නිදහස් වීම පිළිබඳව ආලෝකය ලබාගෙන ඒ ඔස්සේ දුකෙන් නිදහස් වෙන නම් පුරන්ට ඕන පිළිවෙත් මාර්ගයක් තියෙනවා. කුමක්ද ඒ පිළිවෙත් මාර්ගය? මෙහිදී පින්නතුනි අවිද්‍යාවත් සමග කරුණු 10ක් මෙන්න මෙතෙන්දී විද්‍යාව සමග විද්‍යා විමුක්තියත් එක්ක කරුණු 10ක් මෙතෙන්දී බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. මුලින් අවිද්‍යාවේ පටන් අසත්පුරු ශාස්ත්‍රයේ දක්වා කරුණු 9ක් විස්තර කළා. මෙතෙන්දී බුදුහාමුදුරුවෝ කරුණු 10ක් විස්තර කරනවා. විද්‍යා විමුක්තිය ලබා ගන්නම් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා වඩන්නට ඕන මාර්ගයක් තියෙනවා. ප්‍රාර්ථනා කරාට විතරක් මේක ලැබෙන්නේ නැහැ. වීරිය කරාට විතරක් මේක ලැබෙන්නේ නැහැ. ඒ වගේම හිතේ සමාධිමත් බව ඇති වුණාට විතරක් මේක ලැබෙන්නේ නැහැ. සිල්වත් බව ලැබුණට විතරක් මේක ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තිබුණට විතරක් මේක ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන පැහැදිලි ගමන් මගක් තියෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ සඳහන් කරනවා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට තියෙන ආසන්නතම කාරණේ හැටියට දේශනා කළේ සත්ත බොජ්ජංග වැඩි වීම කියලා. සති සම්බොජ්ජංගය, ධම්මවිජය, විරය, පීති, පස්සද්දී, සමාධි, උපේක්ඛා කියන අවබෝධයට, බුද්ධියට, ඥානයට, විමුක්තියට, නිර්වාණ අවබෝධයට හේතුකාරක වන අංග කරුණු 7ක් වඩන්නට ඕන. මේ පිනතුන් බොජ්ජංග සූත්‍රවලදී අසා දැනගෙන තියෙන කාරණා. මේ පිනතුන් අහලා තියෙනවා පිරිත් පොතේ තියෙන කස්සප බොජ්ජංගය, ඒ වගේම මොග්ගල්ලාන බොජ්ජංගය, ඒ වගේම චුන්ද සූත්‍රය, මේ වගේ සූත්‍රවලදී දැක්වෙනවා බොජ්ජංග ධර්ම පිළිබඳව. ඒ වගේම සංයුත්ත නිකාය බොජ්ජංග සංයුත්තය කියලා වෙනම සංයුත්තයක් තියෙනවා. මේ වගේ ස්ථානවලදී පින්නතුනි මේ කරුණු විස්තර කළ තියෙනවා ඉතාම පැහැදිලිව. ඒ නිසා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න නම් ඊට ආසන්නතම හේතු හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ සත්ත බොජ්ජංග වඩන්න කියලා. සතිය දිනු වෙනකොට ධර්මයේ පිළිවඳව ලොකු විමසුම් නුවණක් ඇති වෙනවා. ඒ විමසුම් නුවණත් එක්ක ලොකු වීරියක් ඇති වෙනවා. ඒ වීරිය නිසාම ඒ වීරිය තුලින් යෙදෙනකොට ලොකු ප්‍රීතියක් හිතේ සතුටක් මානසික සුවයක් දැනෙනවා. ඒ මානසික සුවේ කායික සැහැල්ලු භාවය කරා පස්සද්ධිය කරා යනවා. ඒ පස්සද්ධිය හිතේ සමාධිමත් බව ඇතිවන්නටත්, ඒ සමාධිමත් බව තුලින් හිතේ එකඟ බව තුලින් මෙදහත් බව උපේක්ෂාව හට ගැනීමත් කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා නිර්වාණ අවබෝධයට සුදුසු අංග හැටියට. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සත්ත බොජ්ජංගත් නිකන් වැඩෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට දැන් මම අද සත්ත බොජ්ජංග වඩන්න කියලා බොජ්ජංග වලින් ආරම්භ කරන්න බෑ. බොජ්ජංග ධර්ම වඩන්න නම් බොජ්ජංග ධර්ම වැඩෙන්නේ කුමන පරිසරයක් තුලද කියන එක බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා. සත්ත බොජ්ජංග වඩන්නට නම් සත්ත බොජ්ජංග වැඩෙන්නට නම් වැඩි යුතු පිළිවෙත් මාවතක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානය වඩන්නට ඕන. සතර සතිපට්ඨානේ කායනුපස්සන, වේදනුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා. තමන්ගේ කය පිළිබඳවත්, ඒ වගේම වේදනා පිළිබඳවත්, සිත පිළිබඳවත්, කුසල අකුසල සිතිවිලි පිළිබඳවත්, සතිමත් භාවයත්, ඒ වගේම ඒ කරුණු හට ගැනීම නැතිවීම පිළිබඳව සමුදේ වය හැටියටත්, සමුදේ හැටියටත්, වය හැටියටත්, සමුදේ වය ක්ෂණිකව දැකීම වශයෙන් උත් මේ හට ගැනීම නිරුද්ධ වීම සතියෙන් සිහියෙන් නුවණින් අපි දකින්නට ඕන. මෙන්න මේ සතර සතිපට්ඨානයේ තමන්ගේ ජීවිතයේ තියෙන සියලුම අත්දැකීම්, කායික අත්දැකීම් සහ මානසික අත්දැකීම්, වේදනාමය අත්දැකීම්, ඒ වගේම චේතනාමය අත්දැකීම්, මේ සියල්ලක්ම නුවණින් සතිමත් භවෙන් දැකීමේ ප්‍රතිඵලයක් විදියටයි කෙනෙකුට සත්ත බොජ්ජංග වැඩෙන්නේ. සත්ත බොජ්ජංග වැඩුණොත් තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් වන්නේ. බුදුහාමුදුරු ඊළඟට දේශනා කරනවා සතර සතිපට්ඨානයත් නිකන් වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨානයත් වැඩෙන්න නම් කෙනෙක්ගේ ළඟ ත්‍රිවිධ සුචරිතය තියෙනට ඕන. කායික සුචරිතය, වාචික සුචරිතය, මානසික සුචරිතය කියලා කයින්, වචනෙන්, සිතින් හොඳ ක්‍රියාවන් කරන්නට ඕන. එහෙම කරොත් තමයි එහෙම කෙනාගේ තමයි සතිපට්ඨානෙ වැඩෙන්නේ. බුදුහාමුදුරු සඳහන් කරනවා ත්‍රිවිධ සුචරිතයත් නිකන් වැඩෙන්නේ නැහැ. ත්‍රිවිධ සුචරිතය වැඩෙනනම් ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන. ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලට අරමුණු වෙනකොට තමන් අවදිමත් බවෙන් කල්පනාකාරී වෙන්නට ඕනේ. එහෙම හිටියොත් තමයි ත්‍රිවිධ සුචරිතය වැඩෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ඉන්ද්‍රිය සංවරය වැඩෙන්න නම් සති සම්පජඤ්ඤය තියෙනට ඕන. සිහිය සහ නුවණ කියන කාරණා දෙක ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ තියෙනට ඕන. සති සම්පජඤ්ඤය මේක අපි තනි පදයක් විදිහට විවහාර කළාට මේක සමාස පදයක්. මේක පද දෙකක් එකතු වෙලා තියෙන පදයක්. සිහිය සහ නුවණ කියන කාරණා දෙක. පින්නතුනි සමත විදර්ශනා භාවනා තුළින් අපට කරන්නේ මෙන්න මේ සිහිය නුවණ දියුණු කිරීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි කොයිතරම් දුරට ප්‍රයෝජන ගත්තාද කියන එක තීරණය වෙන ප්‍රධානම කරුණ තමයි, ප්‍රධානම සාධකය තමයි අපේ ළඟ කොයිතරම් දුරට මේ සිහිය සහ නුවණ දියුණුනාද කියන කාරණය. යමක් දකිනකොටම ඒ අවබෝධය, ඒ අවස්ථාවට තියෙන අවබෝධය සිහිය අපේ ළඟ තියෙනට ඕන. ඒ වගේ මේ සිහියත් එක්ක ඊට නොදෙවෙන විදියට යන නුවණක්, ඇතිවීම නැතිවීම දකින නුවණක් අපේ ළඟ තියෙනට ඕන. එහෙම නුවණක් තිබුණොත් තමයි අපට ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා ත්‍රිවිධ සුචරිතය තුළින් සතිපට්ඨාන ධර්මයන් වඩමින් බොජ්ජංගෝස්සේ විමුක්තිය කරා යන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා සති සම්පජඤ්ඤයත් නිකන් වැඩෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤය වැඩෙන්නට නම් යෝනිසෝ මනසිකාරය තියෙනට ඕන. නුවණින් මෙනෙහි කිරීම තියෙනට ඕන. වෙනත් විදියකින් කියනවා නම් අකුසල් දුරු වෙන විදියටත්, කුසල් වැඩෙන විදියටත් තමන්ගේ ආකල්ප, තමන්ගේ චින්තන විදිය වෙනස් වෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය ඇති වෙන නම් ශ්‍රද්ධාව තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව, දුක ඇතිවීම නැතිවීම පිළිබඳව සිද්ධාන්තයේ දැක්වෙන මේ ලෝකයේ උතුම්ම දහම අහලා ඒ දහම තුළට තමන්ගේ විශ්වාසය, ගෞරවයේ පැහැදීම පිහිටුවා ගන්නට ඕන. තමන්ගේ විශ්වාසය ඇති කරගත්තොත් තමයි එවැනි කෙනාට තමයි ඒ දහම ඔස්සේ තමන්ගේ චින්තනය මෙහෙවන්නට අවස්ථාවක් ලැබෙන්නේ. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. එතකොට ඒ ශ්‍රද්ධාව එකාතකින් ධර්මයේ නැති වෙනකොට අනිත් පැත්තෙන් ඒ ධර්මයේ දේශනා කරපු ධර්මස්වාමී වූ බුදුහාඳුරන් කෙරෙහි තමන්ට ගෞරවයක් විශ්වාසයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ සද්ධර්මය ඔස්සේ තමන්ගේ දිවි ගමන සපල කරගත්තු, තමන්ගේ දිවි ගමන පිවිතුරු කරගත්තු, තමන්ගේ දිවිය ආලෝකවත් කරගත්තු මාර්ගඵලලාභී ආර්ය උතුමන් ගැන, රහතන් වහන්සේලා ගැන ලොකු ගෞරවයක්, විශ්වාසයක්, ප්‍රසාදයක් මේ තැනැත්තා තුළ ඇති වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඇතැම් විට බුදුහාඳුරු ගැන ගෞරවය ඇති වෙලා, ඊට පස්සේ ධර්මය ගැන ගෞරවය ඇති වෙලා, ඊට පස්සේ සංඝයා ගැන ගෞරවය ඇති වෙච්ච අවස්ථා තියෙනවා. සමහර අය මුලින්ම බණ අහලා, ඒ බණ අහපු තුලින් දැන් ඇතැම් විට පුක්කුසාති වගේ අය මුලින් බණ ඇහුවා, බණ අහලා ඊට පස්සේ ශාස්ත්‍රවරයා හඳුනාගෙන සංඝ රත්නය මුණ ගැහුණා. ඇතැම් අවස්ථාවල උපතිස්ස පරිබ්‍රාජක වැනි අය අස්සජහාඳුරු මුණ ගැහුණා. මුලින් ආරේ සංඝයා මුණ ගැහුණා, දෙවනුව බණ ඇහුවා, තුන්වෙනුව බුදුහාඳුරු හමු වුණා. මෙන්න මේ වගේ මේ ත්‍රිවිධ රත්නයෙන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය අතුරින් එකක් පිළිබඳව මුලදී ප්‍රසාදය ඇති වෙනවා. පසුව මේ තුන ගැනම අන්‍යෝන්‍ය වශයෙන් පැහැදිලි අවබෝධයක්, විශ්වාසයක්, ගෞරවයක්, ප්‍රසාදයක් ඇති වෙනවා. සහ ඒ පිළිබඳව තමන්ගේ සමස්ත ජීවිතයම කැප කළා, විශ්වාසයේ තියලා ඒ ඔස්සේ තමන්ගේ චර්යාවන් සකස් කරගෙන වීරියෙන් මේ ගමන යන පුද්ගලෙක් බවට පත් වෙනවා ශ්‍රද්ධාව තියෙන කෙනාට. එනිසයි බුදුහාමුදුර සඳහන් කළේ මේ ශ්‍රද්ධාව කියන එක තමන්ගේ සම් මස් ඇට ඇටනහාර මිදුළු කරා මේක අවශෝෂණය වෙන දෙයක්, මේක කිඳා බසින දෙයක් කියලා. ශ්‍රද්ධාව ඇති වෙච්ච ප්‍රමාණයට එතනත්තා මේ ධර්ම මාර්ගය ඔස්සේ තමන්ගේ වීරිය වඩමින් ඉදිරියට ගමන් කළා. මේ ජීවිතය තුළදීම ධර්මයෙන් ප්‍රතිඵල ලබාගෙන දුකෙන් නිදහස් වීම සඳහා ලොකු උනන්දුවක්, වීරියක් මේ තැනැත්තා තුළ ඇති වෙනවා කියලා. ශ්‍රද්ධාව ඇති වෙන නම් නිකන් ඇති වෙන්නේ නැහැ. පින්තුනේ සඳහා ඊට අදාළ වූ ධර්මයෙන් ශ්‍රවණය කරන්න ඕන. සැබෑ නිවන් මඟ, දුකෙන් නිදහස් වීමේ සැබෑ මාවත, අනිත්‍යතාවය කුමක්ද කියන එක, පරිසම්පාදයේ පිළිබඳව, හේතුඵල ධම පිළිබඳව, චතුරාර්ය සත්‍ය ගැන තියෙන පැහැදිලි අනුශාසන ඇහුවොත් තමයි තමට ශ්‍රද්ධාව ඇතිවන්නේ. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය තුළින් තමයි ශ්‍රද්ධාව හටගන්නේ. සද්ධර්මයක් නිකන් හටගන්නේ නැහැ පින්තුනි. සද්ධර්ම ශ්‍රවණේ ඇති වෙන නම් ඒ තැනැත්තා සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන් ඇසුරු කර ප්‍රමාණයට තමයි ඒ තැනැත්තාගේ ජීවිතය තුළ ධර්ම ශ්‍රවණය කරලා සේසුදහන් සම්පූර්ණ වන්නේ. එතකොට පින්තුනි බුදුහාඳුරු මෙතෙන්දී තාම පැහැදිලි ගමන් මාර්ගයක් දේශනා කළා. දුකෙන් නිදහස් වෙලා ඒ නිදහස් වුණු බව දන්න නුවණක් ඇතිවන නම්, එහෙම නැත්නම් විද්‍යාවයි මුක්තිය සාක්ෂාත් කරගන නම් සත්‍යබොජ්ජංග වඩන්නට ඕන. සත්‍යබොජ්ජංග වඩන්න නම් සතර සතිපට්ඨානෙ වඩන්නට ඕන. සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ ත්‍රිවිධ සුචරිතය තියෙන විට. ත්‍රිවිධ සුචරිතය වැඩෙන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් යුතු පුද්ගලයාට. ඉන්ද්‍රිය සංවරයේ වැඩෙන්නේ සති සම්පජාඤ්ඤය ඇති විටයි. සති සම්පජාඤ්ඤය වැඩෙන්න නම් යෝනිසෝ මනසිකාරයත්, ඒ සඳහා ශ්‍රද්ධාවත්, ශ්‍රද්ධාව සඳහා සද්ධර්ම ශ්‍රවණියත්, ඒ සඳහා කල්යාණ මිත්‍රාශ්‍රයත්, සත්පුරුසාශ්‍රයත් අපිට වැදගත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුර සඳහන් කරනවා සත්පුරුසාශ්‍රයේ නැමැති ඉරු උදාව අරුණෝදය ජීවිතාලෝකය වශයෙන් ජීවිතයට ලැබෙනකොට ඒතනත්තා බණ දහම් අහනවා, ශ්‍රද්ධාවෙහි පිහිටවනවා, නුවණින් මෙනෙහි කිරීම නැමැති යෝනිසෝ මනසිකාරය හටගෙන යා සති සම්පජඤ්ඤය දිනු කරගනිමින් ඉන්ද්‍රිය සංවරයටපත් වෙනවා. ඒ තුලින් ඒ තැනැත්තාගේ කායික වාචික මානසික සංවරය ඇති වෙලා සතර සතිපට්ඨානයේ වඩමින් සති සම්බොජ්ජංගය ආදී සත්බොජ්ජංග වඩමින් ඒ තැනැත්තා විද්‍යාවේ මුක්තිය සාක්ෂාත් කර ගැනීම දක්වා වූ මේ නිවන් මාගේ යෙදෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුර සඳහන් කරනවා හරියට කන්දක් මුදුනට තියෙන ගලකට ගලක් මුදුනට වැස්ස වහිනකොට ඒ වහින වැසි ධාරා ටිකෙන් ටික එකතු වෙලා පොඩි පොඩි දිය කඩිති පිරিলা, දිය පාරවල් නැති වෙලා ඇල දොල ගංගා වශයෙන් ජලය එකතු වෙලා ක්‍රමෙන් ඒ ජලය මහ සයුර කරා ළඟා වෙනවා වගේ අපේ ජීවිතයට කල්යාණ මිත්‍ර ආශ්‍රය නැමැති වැසි පොද ලැබෙනකොට සද්ධර්ම ශ්‍රවණයේ ශ්‍රද්ධාවාදී ධර්ම කාරණා සම්පූර්ණ වෙමින් අපේ ක්‍රමයෙන් අනිත් ධර්ම කාරණා වඩමින් යෝනිසෝ මනසිකාරය සති සම්බොජ්ජංගය ඉන්ද්‍රිය සංවරය ආදී මේ කරුණ වඩමින් බොජ්ජංග ධර්ම ඔස්සේ විද්‍යාය මුක්තිය නැමැති මහා සාගරය කරා අප ළඟා වෙනවා කියන කාරණයයි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒ නිසා මෙහිදී බුදුහාමුදුරෝ මේ ධම්මගෙහි ප්‍රධානම මුල හැටියට ආරම්භක ස්ථානයේ හැටියට සඳහන් කරනවා ධර්මයක් සඳහන් කරන සැබෑ ධමයක් ලෝකයේ කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන බුද්ධ ආදී උත්තමයෙක් හෝ ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් හෝ මාර්ගඵලලාභී උතුමෙක් හෝ ඒ උතුමන් මගින් ධම අසා දැනගත්තු කල්යාණ මිත්‍රයේ අපට මුණ ගැහිමයි ජීවිතය තුළ ලැබෙන ලොකුම වාසිය. ඒ වාසිය පින්නතුනි අතීතයේ අපි ලබා ගත්තේ බොහෝ විටේ කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා ධර්මය අසා දැනගෙන. නමුත් වර්තමානයේහි අපි හුඟක් භාග්‍යවන්තයි. ලෝකේ පුරාම ඉන්න කල්යාණ මිත්‍රයන්ගේ ධර්ම දේශනා අපට පොත් හැටියට පොත් වශයෙන් අපට කියවලා ඒ ධර්ම අහසා දැනගන්නට පුළුවන්. ත්‍රිපිටකයම ලෝකේ තියෙනවා. ඊළඟට පින්තුනේ ඒ ධර්මය ඇතැම් විට සංයුත තැටි විදියට CD විදියට තියෙනවා අපට අහන්නට පුළුවන්. ඇතැම් විට අන්තර්ජාලය ඔස්සේ ඉන්ටර්නෙට් එකෙන් ඔබට විවිධ විදියෙහි වෙබ් අඩවි තුලින් වෙබ්සයිට්ස් වලින් ඔබට අසා දැනගන්නට අවස්ථාව තියෙනවා. වර්තමානයේ ජීවත් වෙන අපි හුඟක් වාසනාවන්තයි. විවිධ ක්‍රම ඔස්සේ මේ සත්පුරු ශාස්ත්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය අපේ ජීවිත තුළට ලබා ගන්න පුළුවන්. බුදුහාමුදුර වරක් දේශනා කරනවා මේ සමස්ත සම්බුද්ධ ශාසනයම සමස්ත බ්‍රහ්මචර්යාම රඳා පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැමැති ගුණධම මත කියන කාරණය බුදුහාමුදුර ඉතාම පැහැදිලිව ලෝකයට දේශනා කළා. ඒ නිසා අප පින්කම කරන හැම අවස්ථාවකෙදීම අපි කරන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පච්චයා කියලා. නිවන් දකින්න තුරාම මට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්න කියලා. පින්නතුනි මේ ප්‍රාර්ථනාව අපි සසර හුඟක් කරපු අය. ඒ නිසා තමයි අද අපට කල්යාණ මිත්‍රයන් හුඟක් ලැබිලා තියෙනවා. අපිත් කල්යාණ මිත්‍රයන් වුණොත්, අපි සත්පුරුෂයන් වුණොත් අපට මේ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න පුළුවන්. හැබැයි පින්නතුනි මුලින් අපි අපට කල්යාණ මිත්‍රෙක් වෙන්නට ඕන. අපි ඇසුරු කරන සමීපතම මිතුරන්ට අපේ ඥාතීන්ට අපි කල්යාණ මිත්‍රයන් වෙන්නට ඕන. අපි ගුණවත් අය බවට පත් වෙන්න ඕන. අන්න ඒ ඇතිකර ගත යුතු ගුණාංග තමයි තියෙන්නේ සුත්ත නිපාතේ සහ කුද්දක නිකායේ දැක්වෙන කරණීයමෙත සූත්‍රයෙන් දැක්වෙන්නේ අන්න ඒ අපලංග වඩා ගත යුතු ගුණධම්. ඒ ගුණධම් අපේ තුලේ වැඩෙනකොට අපට කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. මේක තමයි අපේ ජීවිතේට ලැබෙන ලොකුම වාසිය. ඒ ගුණධම් මොස්සේ ටිකෙන් ටික අපේ ජීවිතය සඵල කරගන්නට අපි උත්සාහ ගත්තොත් අපට මේ දහම් මාර්ගය තේරුම් ගන්නටත් මේ දහම වඩමින් දුකෙන් නිදහස් වෙන්නටත් පුළුවන්කම තියෙනවා. රහත් භාවයට පත්වීම ජීවිතයේ අවසාන ඉලක්කය වුණත් පින්නතුනි ඒ තත්ත්වයට පත්වෙන කම්ම අපි මේ දහම වඩන ප්‍රමාණයට අපට දිනපතාම දුකෙන් නිදහස් වීමේ අවස්ථාව භාග්‍ය උදා වෙනවා. ඒ නිසා අපි උත්සාහයෙන් වීරෙන් යෙදෙච්ච ප්‍රමාණයට සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් මේ මොහොතේම අපට මේ දහම තුලින් ප්‍රයෝජන ගන්නට අවස්ථාව භාග්‍ය තියෙනවා. ඒ සඳහා සියලුම ශක්තිය සියලුම විදිය සුදුසුකම් ඇතුවයි ඔබ අප මෙවැනි කාලයක මේ ලෝකෙ ඉපදලා තියෙන්නේ. ඒ නිසා මේ සඳහා අප්‍රමාදීව වීරියෙන් මේ ගමන් මගේ සත්පුරු ශාස්ත්‍රයේ පටන් මේ පැහැදිලොම දැක්වෙන නිවන් මගේ පියවර ඔස්සේ ඉදිරියට යන්නට මේ සූත්‍රය අපි හොඳ ආදර්ශයක් කරගන්නට ඕන. පැහැදිලි ගමන් මගක් කරගන්නට ඕන. හොඳ සිටියමක් ගමනක ගමනාන්තයේ දක්වා යන සැලැස්මක් මග සලකුණු මාර්ග විස්තරයක් බවට පත් කරගන්නට ඕන. ඒ සඳහා ඉතාම වැදගත් සූත්‍රයක් තමයි අද අප සාකච්ඡා කරපු අංගුත්තර නිකායේහි දසක නිපාතේ දැක්වෙන අවිද්‍යා සූත්‍රය. ඉතින් මේ කරුණ ටික තමයි පින්නතුනි සූත්‍රයෙන් අපි මූලික වශයෙන් කියන බලාපොරොත්තු උනේ සූත්‍රය ඇතුළත් වෙන්නේ මේ මූලික කරුණ ටික. ඉතින් මෙතනින් අපි ධර්මදේශනාවේ මූලික කරුණ ටික විස්තර කිරීම නිමාවටපත් කරනවා. ඔබට මෙතෙක් සඳහන් කළ කරුණු වලින් ධර්ම ගැටලු තියෙනවා නම් එය අහන්නට අපි අවස්ථාවක් ලබා දෙනවා. මෙතෙක් වේලා ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් ගෞරවයෙන් සද්ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඔබට ධර්මයේ පිළිබඳව ගැටලු අහන්නට තියෙනවා නම් අවස්ථාව ලබා දෙනවා. ඔබට මෙතෙන් පටන් ඒ සඳහා සම්බන්ධ වෙන්නට අපි ආරාධනා කරනවා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.